ධර්මානුශාසනාව. කරුණාපින්දුනි, මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්මමාහිමිපාණන් වහන්සේ විසිනි. ගුප්ත නිකායේ ග්‍රන්ථ 15 ක සූත්‍ර පිටකයේ ගුප්ත නිකායේ ග්‍රන්ථ 15 එකක් තමයි ධම්මපදය. ධම්මපදයේ තියෙනවා වර්ග 26ක්. ඒ තුනේ වර්ගය පිට වර්ගය. ධම්මපදයේ ධාතා තියෙනවා 423. අපේ කර්මී ප්‍රවෘත්තියෝ මෙයා සතපාදම් කරන් එකද භාවිතා කරලා තියෙනවා. අද වෙන එහි තියෙන ආර්ථ රාශිය, ධර්ම රාශිය, සම්ප රාශිය අපේ එකයි. ඕනෑම කෙනෙකුට පහසෙන් ධාර්මී කරගන්න පුළුවන් සරල භාෂාවකින් තියෙනවා. දැන් අපි චිත්ත වර්ගයේ භාෂා 11 මෙහිමයි. කලමින් මේ දෝ ස්වාමීන් වහන්සේ දේශනා භාෂා දෙකක් දේශනා කළා කියලා. සංගමන්ත තරං චිත්තං දුරක්ඛං දුන්නාරයන් ඉදින් කරෝතිනි ධාරී සුඛාරේ වේදන රාණිගෝව තමේ චිත්තෝ ඕකමෝක පොරුද්දතු කරිස්සන්ත සිදං චිත්තං මාරදීයන් කහතේ එන කලෙකේ දේශනා අර්ථා දෙකේ ඒ තේරුම මෙහෙමයි උපදානන් වහන්සේ උපස්ථාන කරමින් කියනවා මේකේ කියන ස්වාමීන් වහන්සේ එකරා ධාරිපා ගමනකදී මේ ජී ස්වාමීන් වහන්සේ විද්‍රජානන් වහන්සේගේ පාත්‍රයේ සූර්යාගේ සමාරණ ප්‍රතිපත්ති නැගෙද්දී අඹරුවණක් දැක්කා. මේ අඹරුවණේ භාවනා කරන්නේ මේ ස්වාමීන් වහන්සේ හිතුණා. විද්‍රජානන් වහන්සේ එපාතේ එකෙන් රබිල්ල. උන් ternaryත්ම අවතේනවා උන් ternaryම එපාතුව. ප්‍රතිචෝද කරන අදින් දෙපාතෙන් යන එපාතුව. අනේනේ මේ ජී ස්වාමීන් වහන්සේගේ විතර ගුරු වෙන වේලාවේ ධර්මස්කන්ධේ භාවනා කරන්නේ නමුත් විද්‍යාන් වහන්සේ ප්‍රතිචේත කරලෙක දහංසන්දී නැතුව පාත්‍රේ තුරු දින කියන්නේ හදුවානේ විද්‍යාන් වහන්සේ සමන්ගේ පාත්‍රේ තුරු අතට ගන්න. පාත්‍රයදී මේ ජී ස්වාමීන් වහන්සේ රැගෙන අඹුවේ භාවනා කරන්නේ භාවනා කරන්නේ ගියාට දෙක දෙකක් දැනගත්තා ඉති සමාධියේ නැහැ. ආම විචාරක ව්‍යාකරණ විචාරක හේතා විචාරක හොවගෙන ඉතේ කෙලෙස් කිවිලි මම හරිම නැරෙලයි කෙලෙස් කිවිලා කොයි දෙකකින් වත්නවා ඒක සංකල්ප කරගන්න බැරි වෙනා මම ලැජ්ජාවෙන් විද්‍රජාන වාසය නිසා අලෝක අනේ ස්වාමීනි මං ගිය ගමන අසාර්ථකයි විද්‍රජාන වාසයදාල මම ඉන්නනේ මේවා වැඩි එකේ කියනකට දෙතරයක් කියනකට බැරි නෑනේ ඒලා ඉතේ කර්තේ භාගාදෙනින් ගාථා දෙක දේශනා කළා. සම්බනන් සතලන් පිටකන් ඒ පිට බොහෝම සැලෙනවා. විතරම සැලෙනවා ඉතේ කර්මුන් වල සැලෙනවා. සතලන් මේ අරමුණු කත හොයන ඔයා දුවනවා. ගුණක් තාම මේ ඉත රතිනේ බොහෝම අමාරු දෙයක්. නිර්වාණයන් රතින බොහෝම අපහසුයි. ඉදුන් සරෝත් නිදාවේ ඥානවන්තයා ඒ කපලගේ දෙත සංකලයේ දෙත රකින්න බැරි දෙත වාරණය කරන්න වළක්වන්න බැරි දෙත සිදු කරනවා. අපි ඒක කාරෝව භෝජනම් බැරි බොදී කපාගෙන ඇවිල්ලා ඉන්නේ කවලා හදාරිනේ ඊවගේ කාලේ ඒකන හදන වරු මහත්ේ කාලේ. සිද්ධිය අනිදා කාලේ දේශනා කළා වාරිකෝ කමී පිටෝ ඕක මොක දුද්දද යතුරුෙන් බඩට මාගේ ගත්තාම දඟලන කනිනා එයාට වතුරයි කියන්නේ දැන් එක දැම්මා බොහොම දඟලන වාරිකෝ කමී පිටෝ ඕක මොක දුද්දද වතුරෙන් බඩට ගත්තාම ඒ මාළුවා ඉන්නේ බය දඟලන අරුත්තන් දෙක දැන් කියන මාර්ගයන් පහද ඒ වගේම අපේ පුතේ කුසල් අරමුණේ උපාලාරමනේ කුසාලිතයෙන් තොරෙන්නේ කොටන මේකේ මේ කපුකල් විතර කරේ නැහැ දඟලනවා ඒක දෙවලනවා ඒක සංකා වෙනවා නමුත් මාර්ගයේ යම් පහතේ ඥානවන්තයා විසින් මේ මාර්යාගේ ಗುಣ මාර්යාගේ ඉන්න ඉක්මවා යන්න ඕන මාර්යාගේ ඉන්න ඉක්මවා යන්න නම් මේ සුවන කලේ දඟලන දෙත සමාධි කරන්න ඕනේ සංකල්ප කරන්න ඕනේ එන්න මේකයි ස්වාමීන් වහන්සේ දීන දේශනේ ආවාදේ. හැබැයි අර අමරණ කිව්ල භාවනා කරන්න බැරි ඉතේ රාමයා සම්පාලනේ පොලේ සිටින වෙලාව අනිත් අපුරුදු දෙවියන්ගේ ස්වාමීන් වහන්සේ එක හදාගෙන බුදුරජාණන් වහන්සේගේ තාම ඉන්නේ තනියෙ. එහෙලා බොහොම ගර්ජාණි බොහොම මේකමයි වැඩනම් මේ බණ පදයයි. මේ දේශනාව තුළින් විවාහකෝ සෝවාන් නමකල මෙහෙතු ආවෝද කරගන්න. මේ දේශනාව අපට ගන්න තියෙනවා පාඩම් කියතිය. එකක් තමයි වැඩිහිටි කියන්නේ දිය කරුනේ අපේ දෙමාපියෝ අපේ ගුරුවරයෝ අපේ මහාපත දේශක වැඩිහිටියෝ යමක් නියෝ කොපා කියලා ඒක නොකලෙදී කොට කරන්නේ කියන අත්තරක්වත් සිදුවෙනවා වෙනවායි සමාන් කරගත් වෙනවායි ඒ නිසා යන්ති කීපයෙන් වැඩි කීපයක් වහන යන නිසා ඒ කටයුතු කරන් දෙපා කියලා ඒ කියන දේ දැනුම්කන් දුන්නොත් ඒ අය මහා වාසනාවන්තයි ඒ අය ඥානවන්තයි ඒ අය දුන්නේ කියන අයයි ඒක නිසා එක පාඩමක් ඒකයි අනිත් කාරණේ අපි අපේ චිත්ත ගැන ආපෝල කරගන්න තවත් වෙනවා අපි එකම දෙයක් ගැන ඒක නිසා ඒකම 18 විසදුවා දැන් අපි එකම ආනාපානසත් වේදෙන්නේ නැහැ ඔය දෙකකින් අර්ථය එක සංකල්පයෙන් වෙන අරේ කියනවා මේ කියනවා මේ කියන්නේ ගණාගරේලෝ අන්තිමේ ලැබිලා යන්නේ අහතර ගන්න බැරි ඒ හිතේ කොටාවේ නමුත් මේ කාර්යයෙන් කරෝදී ඥානවන්තයා එන්නේ දුර කයින් දඟලන කම්පණය වෙන කටින් දෙන්නේ දෙක ආරක්ෂා කරගන්න ඒක ඇහැලිකා අනනිකා නාටකාවිකා දිවෝනිකා කායිකා විකයිකා මේ ගොරතු අයිකා දුෝනකයන මේ කර්මවල මේ විත සංවර කරගන්නට අර උමුන් විහාරේක උමුන් විහාරේක ලෝකෝ සත්‍යනා සමයේදී ඉදිරිය කරන අල්ලාගෙන මේ සල් කරන්න රගේ මේ පිට අල්ලාගන්නට ඕනේ ඒක තාත් වෙන මනාපීය මනාපීය අවශ්‍යයි මනාපීය අවශ්‍යයි සියවත් නිරියත් නෝනා කියන මේ තුන අවශ්‍යයි මේ කුණේකාස් කරගෙන මේක රැකගන්නවලු සමාද පුළුවන් වෙනා මෙලවන දිනේ නෙරුවා මෙලවම ඥානවන්ත කෙනෙක් දිනේ නෙරුවා මෙලවම ධනවත් කෙනෙක් දිනේ නෙරුවා මෙලවම ජීවිතවත් කෙනෙක් ජීවත් වෙන්න පුළුවන් දිනේ නෙරුවා මෙලවම පුණ්‍යවන්තයෙක් හැදෙරේ ජීවෙන්න පුළුවන් කම තියෙනවා මෙලවම තම උසස් කුජලේ කාලපත් වෙන්න පුළුවන් වෙනවා කුටේ සංසත් කරගන්න ගමනේ කරගන්න කර්මවාචය පුදුකේතයන්ට පුළුවන් වෙනවා සාහසාරිපාතේ ආනෝතේ ආනෝතේයන්ට පුළුවන් වෙනවා කර්මාත් රතේන් සහ කුලවකෝ සාහසාරිය ගන්න පුළුවන් මෙන්න මේක නිසා මේ ගුණ කාමික කාරණා කර ගැනීමත අප මේ කෝල මහානා විදේ කුසල කර්මයන්ගේ පස්ව බුදුරජාණන් වහන්සේ නැදීම කිරීස්වා ගැනීම දෙනවා කියන ගැනීම මෛත්‍රී ගැනීම භාවනා කිරීම ආදී මේ කටයුතු එකම් ප්‍රකාර දුරු වෙනු දුරු මේ චිත්ත සංවර කර ගැනීමක අවිස්ථාන කර ගැනීම ඒ චිත්ත සංවර කරගත් උතුම්ම දේ බෝතුරා සම්මා සම්බුද්ධෝදානං වහන්සේ අන්දරයි ඒකයි ඒකයි තමයි අපේ විකරණ කරුවන් කරණයෙන් ගැනීම මේ සම්මා සම්බුද්ධෝදානං වහන්සේගේ චිත්ත ධමණය කර ගන්නා ලද ආනුභාව බලයෙන් අපතේ චිත්ත ධමණය කර ගන්න ලැබෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරලා ගනි ඕන ගාථාවේ දෙවන කතා ලෝකයෙන් කතා කරනවා ප්‍රබදපත්ය. උන්නිවාසරවෝ වස්සකාමනිසාදිනෝ විකාශගමතෝ කාරෝ චිත්තං ගන්තං දුකාවහං. මෙදෙන්නේ කරස්සේ එක කාමී මහත් නමකයි. එනාටේ නම ප්‍රසිද්ධ නැහැ. ඉතින් හේතුව කාමී මහත්ලා හද නමක් හොඳව කාර්මයේ දිනේ ධාරණා කරනකන් ඉගෙනගෙන අවුරුදු 5 ගිරුව ආශ්‍රේ ඉඳලා උපදාන අතුමින් ආශ්‍රාදාන් ලැබෙන කොතල් ගන්නගේ ඇයද නැක ආරාමයේදී භාවනා කරා. මේ ආරාමයේ සම්මුඛල තියෙන මාතික ගාම කියලා ගන්න. මාතික ගාම. මේ ගාමින් වහන්සේලා ගාමයේ පිළිතුරා ලැබුණාම ඒ ගම් වාසී බොහෝ සාදුලා ස්වාමීන් වහන්සේලාට පොඩි දෙයක් කොලෙකින් හදලා දීලා වාස්තන් කළා. මාතක ගමේ ඉන්න මාතක මාතා කියලා ගුණවත් මවකෙක්. ගමේ ප්‍රභූවර මවකෙක්. එතන යන්නේ තාපක උපදෙස් දෙමින් තමයි මේ සංග්‍රහයේ ඉඳී. තාපකිය ස්වාමීන් වහන්සේ ගැටෙන ආකාරවලට මේකේ මේ ගමේ ප්‍රාතුළු අත්පාන ගිලක් වාසාවල ඉඳියා. ධර්මක කාලයේදී කට කඩේ සිටියා. මේක ජයසංවාම මෙන්න ස්වාමීන් වහන්සේ ගමේ ගමෙන් ආවා. අරිය කණකනාන් ආගමල ආදෝන. කෙනෙක් නෑ නෝවල් කෙනෙක් නේ. ලංකාවේ ගියානේ ලංකාවේ ආස්වාමිනේ. ස්වාමීන් වහන්සේ ළඟ ගිහින් තියෙනවා මොකද? මුතුමේකවා ස්වාමීනි ඒ රාජකීය රකසක් කරන්න බැරිද අපලකක් කරන්න පුළුවන් කියලා එනහට දෙවදෙන්න ඒ මෙතනේ කතර දෙක හේතු කරලා තිබුණා කියනවා. ඒක කනක් කතර දෙක කරපු කවුදලු. ඉතින් මෙතන කියනවා. එහෙනම් මේ භාවනා කළා. ඉතින් මේ කියන්නේ 12 දෙකෙන් මෙතනේමයි මේ දෙක තුන තේරි කරා කටු කෝලන දෙනි ප්‍රතිමාඥාන දෙකක් ලැබුණා. ඊළඟට වර්ණ පදිනවා කියන්නේ අස්ස සමාපත්ත කරනවා ගන්න පුළුවන්. සාත මනස ආරවාතෙන් විපස්සනාට හැරුණා. ඕහං සතරගාම අනාගාමී මාර්ගඵල තුනක් ආදෝල කරගන්න. අභිඥා දවසයිද. දෙවියන් අනුමිතිය බලන්න පුළුවන්, සදාම් බලන්න පුළුවන්, දෙවතන් වල තියෙන ඔක්කොම අභිඥා පහම වැඩන. දැන් මේ නෑ බෝතෙන් දඬු අපේ මේ ස්වාමීන් වහන්සේලා අපි අපිට ලබාගන්න. අනේ එතනක ප්‍රශ්න. අපි බඳව මොකද ස්වාමීන් වහන්සේ කිව්වේ වගේ. දැන් ඕන කේමරන්. එකෙක් ගම් ගන්නකොට උපන්නේ බොර ඒ ඇස්සන්න බලතන සත්‍රා ආහාර පාන වල කඩපාඩුවක් තියෙනවා. ඉතින් මේ නෑනම් එකෙක් ගාම විහන්සේට විසිකේනව නුනේ ගුණේනකා දිවැදෙන් බලබලා ඒවා සංසාධනය කරමින් දිනකාම් ගැදෙන්නේ සැලකුවා. රජකාවේ නෑ මහා සත්‍රේ දෙක කාලේ දුන හතමනක් ගාමෙන් අල්සෙලා ගෞතම සත්‍රා. ආමේ කරනර ලෑංගෙන් දෙන්න දෙන්නේ නැහැ නෑ වැඩිවෙලා. උපරයන් ආදිතේ මේ විතර නියෝජනය කරන ප්‍රයාවේ ඉතිහාසය ඔබ ආගමිකා සාස්වාමිනා. අනේ මාත්‍යන් වල ගහක් දෙන්නේ කියන උපරයන් ආදිතේ ආතරණන් ඒ ආරම්භයේ ඉඳන් ඔක අන්දාවක් කරන යන පොතේ කියනවානේ ගමන් ආදී ආවාරිනී මලුකෙක් ගන්නම ගංගාවක් හදා. අන්නර නෑනේ දෙවියන් කාලේ තේ කියනවා මලුකෙක් ගන්නම දේ. ආයතන අනේ නරකයන් විපාකයි අත්‍යකාණ ගුණ ප්‍රතිලාභ දක්වන එකක්ද? ගුණද හොඹර විනාගෙන සහෝදාගේ මාන්දරේ තුල මත මහන්සේ දින්නපාපයන්ගේ සම්පිතක්වත් ලැබෙන්නේ දෙන්න සඳහස් වේ. අපමණ දින්නපාපයන් දැක්කා ධානි වූවෝ තේවා හොඳයිනේ අන් ධානිසේ. දැන් ඔබ ස්වාමීන් වහන්සේ ඉතින් මෙතන දේවා ලොක්කෝම මේ කෞතුණිය කරොත්. පස්සේ විනාගෙන මහාපතේ තමන් රහසියා තව ගුහාන්යක් ගන්නෙ බුදු පිටක් බාලුණු බබුත් එක්ක රෝහව නාගේ ඒ නෑන්නේ මාව කොලිනානේ අනේ මොකද ඒක මහ ලැජ්ජාවක් කියලා ඉස්සත් උනාම බුදු දානක් තමයි එන්න මේ විදිහට කියලා දුන බුදු දානක් හදාලා නහනේ ඔබට එතන තමයි මෙතන නියන්නේ දැන් නියන්න බෑ බබ ඒකම ශාස්ත්‍රයක් ඉස්සත් කරවද අරගෙන අර ස්වාමීන් වහන්සේ අල්ලාහ් තේකාගේ මේක මෙතනම දැනුත් දැනුත් දේවල් කොහොමද ලැබෙන්නේ? විස්සත් ධනතෝ සාදෝ මේකට ධනමය කියන බොහෝම ලැබුණා. විස්සන් ධනසන් සකාලාන් ඒක ධනමය කරගන්න ලැබෙන ගතේ. මේ බොහෝමෙන් කරත් ගාව විතුරු ගන්නාට ගෞරවයේ ස්වාමීන් වහන්සේ. දැන් තුනාගේ බොහෝම සංකේතකින් භාවනා කළා. ධනවාතාගේ උනා රමෞතමේ ඉතිකෝ දීපසෝල වල කළස්වා මේ බොහෝසක ඉන්න පුරුකයන්ට දෙන්නේ උපදෝෂය. දැන් අපේ හේතුන ගන්න පාඩම් දෙකක් තියෙනවා. එකක් තමයි අපි සංසාරේ දිවිමල්ලා දිවිමල්ලා දිවිමල්ලා හදෝ මනස කීයක් ලැබුවා. ඉතින් සංඥා දෙකක බව මොකියුත් ලබාගෙන ඉන්නවා. ඒක නිකන් වෙන විපාක දෙකක උපාදේ. අපි හිතනවා කියන්නේ මහා විනත විපාකයෙන් අපතම ගාතනාවන්ට කුණු විපාක කියලා. ඒ කුණු හිතේ නිරකරන ගානෙන් රත්තරන් වලට රත්තරන් වලදී විපාක මේ පුතාගේ සාත්‍රෝධන ගන්නකොට විශාල රංගුලන් ආකාරයක් කියන දෙයක් ඔය රංගුවන් ආකාරයේ වටිනාකම් ආකාරපත් කරගත්තම ගණන් නෑනේ. ඔය වටිනේ සදාකාලික කරනවා ඒ ආකාරයේ වැඩක් නෑනේ. මේකෙන් ගන්නවා මේක ප්‍රයෝජනේ. ඔය රංගුවන් නැතිවද පොතේ කියලා ඒවා පදන් කරලා ඒවා පුරක් කරන් අදාගෙන ඕනෑ තරම් දක්තරන් ආභරණ ගන්න සාම විස්තරණය කරන්න පුළුවන්. ඒනාලේ බරතල දීකල දීකල ලබාගත්තේ මහා පුණ්‍යවන්ත පුත්ත කරන්වරහනෝ සංගලං ආශ්‍රෝතවක වදිනා මේක බුදුබණ දෙන්නේ අපි පොත කරගන්නකෝ බුදුබණ කියන්නේ පොත කරගන්නේ අපි මේකෙන් වැඩ ගන්න කොහොමද අපේ පුණ්‍යවන්තම ජීවනාමයේ දෙමින් සෝතෝසන්ද කියවා සම්මලෝකයන් ධානා ගන්න කියලා විසල්නවා ගන්න පුළුවන් බුද්ධාගමෙන් ආශ්‍රෝත කරගන්න පුරාණාදී මාර්ග කර නිවන්නේ විදිහෙන් ආශ්‍රෝත කරගන්න ඒකා නගතල නියනකා ස්වාම බඩ ගන්න උදාන් වහන්සාවන්ත ගුණවන්ත ඉතින් සුපරදී ආරක්ෂා කරගන්නක ඉතින් ගානන් මහන්සේ දේවන ප්‍රඥාන බාරෙන් අපත ප්‍රඥාවයි කන්නේ ලැබෙනවා කියනවා ඉතින් ප්‍රෝධුමයි උපපතන් කුණේ නම් වස්ව කාම දෙකා තුන උත්සං රස්රෝතන ගාමී චිත්තං ගොත්සං සුපාරං යෝගෝත්නේ ප්‍රහස්යෙන් දෝම කිනති කුතු කුතු කුතු කයි කුලයි කිය. ඒ කුතු කුතු යා සමින් දවසේ කිනු. ඒ කුතු මාලිගාව ගලෙන් වඩිනා විතර මෙතන සාමෙන් වාසිනා පිළිගා. ඒක සාමෙන් වාසේ ළඟා මෙතන දකින් දැකෙන්නේ මෙතුම කුතු පහදින. සාසංකේ කියන අනෝ සාමෙන්නේ සාමෙන් වාස හරියෙම සාහසයිද? වරණක් සාහසයි, හයත් සාහසයි. මොකද සංකේ නලසක් ඇතිනේ සාමෙන්නේ සාහන්ත අනේ ස්වාමීන් අපට නෑ නේද මේ තනතිල්ල අපට මේ දුක තමයි බදුවා කියලා දුක සංසාර කියලා තමයි වැයදානව උපරි කාසක් නෑ ඔබ අත්බන්දේ හේමගන්තුන් හේතු හේතු කරන් වල බලන්න ඕනේ ඔයගෙන් নানা ප්‍රකාර වලකින් දසකින් හසේ හිතේ බරවනා සදවනා වේදනා නුතු අනේ ස්වාමීන් මතකේ තනතිලිමත් ස්වාමීන් ඉරදුන්නේ මේ ස්වාමීන් වහන්සේ ගන්නවා මේ බෞද්ධකම දිනේනේ උපකාර දෙන්න කියලා කියන්නේ එකපාර භාවනා කරන්න කිව්වේ නුවා දෙක පුත්‍රයෝ ගයිනේද කරුණා වේදිකේ කරන් බව දුකින් මං වාසන යන දෙක දෙන්න පුරුදු වෙන්න පුරුදු වෙන ධම්මයන් දීගන්නල පුරුදු වෙන්න ධර්මතාවන ආරාධනා කරන ධම්මයන් දෙන්න පුරුදු වෙන්න සලාප දාන දෙන්න පුරුදු වෙන්න කොහොමද කිව්වද මේ කරුණා වේ කුලි කරන්නේ කියන එක කාලයක් වෙන ජීව ආත්ම දෙන්න උපස්වාමී මම දැන් කරුණා වේ කියන බොහෝම කතාක්වා කතෝ කර කරන්න පුළුවන් ඒක නඩු කියන ලොකුම හැල්වා කියන කන්තිගුණා කියනවා. සාහසතර කියලා දෙන්නේ නේද? ඕනම් දෙන්නට විතර මේ සමාදන් වෙන්න කටයුතු සමාදන් වෙන්න. ඕක විතර විතර ඉතින් කියනවා කියන අදහස වල කරන්නේ. කොහොමද දිනුවා? ඒක පාටකින් ආමත් මේ පොඩේ කියවා ගාමි. මම දැන් විතර මේ කල්ලි කියලා මොනවද කාරස්සා කරන මම මේ විතර බාහනාවක් වගේ විතර බාහකා බලනවා. මාගේ දුමනාකාර මානසික කල්පීමක් ලැබිලා තියෙනවා. ඔයගෙන් අපේ කියනක් ලැබිලා තියෙනවා. හරිදනාගේ කරුණා මෛත්‍රිය දයාව අනුකම්පාවක අරධානයේ අනුකම්පාව සැලකුණු මාර්ගයෙන් ඉලක් දෙනවා මේක රබිනේ. මේ ප්‍රකාශවා කියලා කියන්නේ ආයෙත් මේක වශයෙන් ගැටතුණු සමාදන් වෙයි. ඉතින් ගැටතුණු වස්තුවන් පටන් ගන්නත් ගොඩේ. එක මිලෙන් කරපාවු කරන්නේ විකාර ගෝලණයක් නෑ. ප්‍රඥාකාරී දෙවිතු පොඩට කරේ. දැන් අර්ථකථන විකසාංකයි. උතරෙන් ගහයි. ඇදාට කියන්නේ තමයි මට දෙනවා කාලේ කෙනෙක්ලක් දැන් තියෙනවා මේක සබසල කිල්ලන්නට කියලා දෙන්නේ ආයෙනම් ගන්නම දෙන්නේ එහෙනම් ඒ කියන හොම සංසාර කරලා මහා නෝනා මාංගපිට දාසක් කරගොතෝ ආචාර්යයන් වහන්සේලා කියන්නේ සම්මේලන අපි කරමු කියේ උපාධ්‍යයන් වහන්සේලා කියන්නේ සම්මේලන ඉන්නේ කියේ දැන් මේක මහා බරක් වුණා මේ රකින්න ගන්නේ නමුත් මේ දිනේ කුසාපද රාහ්‍යා කියන මේක රකින්න ගන්නේ නැහැ පොරිසයිල කවි දෙන්නා නිවෙන්නේ කියන එක දෙක භාගයේ නැතිව දෙක තුභාගයේ නැතිව දෙක භාගයේ නැතිව දවසක් දෙවනා ආත්මයකන විකෝණා මොකද ඇවැතිනේ කොන තාප කාලෝ කියන එක මොකද මේකේ විකක් නෝවා ඕකට කියවාගෙන ඉතන මම ගොඩරින්න ගොඩන බොහෝම කැලේක නාගුල කෙරුවා දැන් මහානාට පස්සමද මේක නම මහානාගේ බරයි ඉතින් විකෝණාන් අතර දෙකදී විකෝණාන් අතර මොකද දෙවරුනේ ස්වාමීන් වහන්සේ සංඝාරම මහන්නේ සංඝේ කාලේ තිබි සතෙන් මන්නකෝනා මහන් ආරපාසීතර මහා බර. එයි මේ පොත් ගන්නත් ඉස්සහකට කියනවා මට මතක තියා ගන්න බෑන් කටින් කොහොමද? හොඳයි. පොර පොර වැටෙන් දෙකක් ගත්තොත් නිකාපතේ මොකද? මේ තුනේ එකක් හොයලා රැකෙන්න දෙකක් මේක ගන්න හැටි කියනවා ඒක අනුපස්නා කරන හැටි උපබෝධයයි. මේ ආකාරයෙන් දුන්නේ උපබෝධයයි. උපෝත්සාහන්තෝ මෙසේ නම් වස්සපාන නිසාගෙන සිත්තං රක්ෂේතනේ භාවී සිත්තං දුක්ඛං සකාවා. උපකෝණක සුදුස්සතන් දකින්න ආරෝ. එහෙම කාර්යඥය සකහාගත හැකිද බදී. කුණුකන බොහෝම කියනවා. බොහෝම කියනවා දෙකතරන් කියනවා කියනෝලු. යත් කාමයේ සාතිනම් උපකල්පනෝ කියන වපතේ. දුක්ඛං දුක්ඛං සකාවා අනේ කුතර ආරක්ෂා කරගන්නේන සතුටුනි දේවා. මේ කතාව දේශනා කළාම ඒ ස්වාමීන් වහන්සේ දුක ආරක්ෂා කරගන්නේ කාරණා කළා. කාලකන්තිය වනිකාකන්තිය නැහැ ඒක නිසා ඒ දෘෂ්ටිවාදයන් ඒකම අල්ලා දෙකක්. මේ කොට දේශනාවෙන් කොටගත් සම්පූර්ණ සංවාද ලැබුණා. මේ අපිට ගන්න කාරණා කියනවා. අපි ඒක අපිට ගැට ගන්න බෑනේ. ගැට ගන්න පුළුවන්කම තියන්නේ කර්ම කීපයකින්. අපි ගන්න අරමුණ කොහෙන්ද? අපේ හිතට ඇතුළේ වේදනා දෙන්නේ අපිට ඇතුළේ සංඥා දෙන්නේ දුක තෝරන් ගන්න පුළුවන්. මේක තෝරන් ගත්තාම ඒක ආරක්ෂා කර ගන්න අපේ දුක ගන්නවා ඒක දුක බොක්කුවා කියන්නේ. ඒ කාමයේ දුක පිළිබඳව තෝරන් හදාගෙන අපතේ සිටින් බෝසුරා දුක රාජ්‍ය සාක්ෂාත් කරගත්තෝ සර්වඥ මහන්සේගේ ප්‍රඥා ආනුභාව බලින් මේ දුක කල්නේ අතන් වලවන ආරක්ෂා කරන දුක් වලවන කනිතන කාරණේ උපදන්නේ මේකේ ආරක්ෂා කරගන්න රටකල්ක සත්‍ය බලය ඥානය ගුණ අපතක් ලැබුවා කියලා අධිකාර කරනවා. ඒක තෝරේ මේකයි. ඌරංගනම් ඒක කරන් අතරේ රංගේ පාතයන් වූතික්කං සංයමේ සම්පේ මොක්ඛං දිනාරගන් බුණා ඕන් ලක්ෂණ ප්‍රෝධය. සංගරාතේ කියන රහතන් වහන්සේලාට කිව්වා ඒ භාතන්හාසයේදී සහෝදර යමේ චතුත් සිටියා ඒ චිතාපත් නම තිබුණේ සංකලස් පිළිදී. පහළම ඒ සංකලස්. ඒ චිතා මාලකලායි රහතන්හාසලා. ඒක සම්පදක් වෙනවා. වර්ණී මැදගෙන යන කොත්තරා ග්‍රාම ආපේක ආවාසික රත්වලදී. ඒ සාමිංහාසයේ වසලකාන දීගාවේ ලැබුණා පත්‍රේන දුගපාල ඇතුළු සියලු වසලක අතරේන දුගපාල සියලු වසල. මේක ලැබිච්ච ගමන් මේ ලොකු ප්‍රාමුණ අතේ පූජා කරන්නේ කියන ආව ලොකු කාලුන් වාස රජයේ ගුරු කාලුන් වාස රජයේ තෝනා කෙරේවා. ඒල බොහෝ ගෞරවයෙන් යන්නේ නේද? බොහා මිලි කළා ප්‍රෝදාන අංගලක දෙලා පුරා. ස්වාමීන් මම වත්තපාත ගන්න මට මෙන්න පූජාව ලැබුණා. මට දෙකක් ලැබුණා. මේ ලොකු සියලු මාස්ටර්ගේ මම ස්වාමීන් වහන්සේට පූජා කරනවා කියලා කාමරේදී. ස්වාමීන් වහන්සේගේ වදාරාතන් වාසයේ මම මට කියන කෙනෙකුට සාරංග. ඒකම කාර්යය. ඒ සංඝාසන ආරාධනා කළා මේ සමයේ ප්‍රතිචේදලා. ඔවුන් මේ සාමණේරයන් මේ කාගුණික සංඝරත්නයේ ස්වාමීන් වහන්සේගේ පිටු සංකලෝ. ඔතන මහා කුතුකක් තියෙනවා. මේ මම මේ ආශාවෙන් වාසේ මම ගැන කල්පිරුණේ මම මේ අමනා දෙන්නේ අර ලැබෙන්නේ ගෞරවයෙන් සත්‍යාවෙන් කියන පූජාව බාරගත්තේ නැහැනේ. අද මට දැන් වදන්නේ ආචාර්යයන් වහන්සේ සාධුයන් වහන්සේ මම ගැන කල්පිතන ආගමකට කරේ. මම කිව්වේ එහෙම දෙකරන්නේ. මම එකපාරට කොල්ලන්නේ කලකොල වෙනවා අහන්නේ ගන්න එළිගෙන. එළිගෙනත් කාලෙකින් ඒක එළිගෙන ඉන්නේ ඉන්නේ දැකවලා දෙනවානේ. ඒගොල්ලෝ ගාල් කරලා ගාල් කරලා මම හදා ගන්නවා කරා. දෙකක් හදාගෙන උදාහරණයක් කරගන්න. ගොනනගොත මගේ ව්‍යාපාර ප්‍රතිපදිකම දිනු කරවන විනාසයට දරුවෙක් බැරි. ගොනනගොත වඩාගෙන සතේක ගංගවල ඒ අම්මත් එකක් දෙන්නේ නැහැ මම එනවා මගේ කාර් ගන්නවා කියලා එන්න දැන්. ඒකෝද මම කියන්නේ. මොනකොට නෙන්නේ. අර යාමේ ගරුණ වදාගෙන ඉන්න ඊළඟට අම්මට කියනවා. අම්ම වදාගෙන ඉන්න කියලා කියනවා මාගේ මාසේ වදාගෙන පුතා අතපාරේ. ඒකෝද මේ මෞතුන්ගේ ප්‍රමාද දෝෂයෙන් කරු අසාවු නැතිනේ. අකාරණවද මෙන්න රෝහලේ තරුණා. රෝහලෙන් තිබුණා. අයි මේ බරව මම දුන්නේ නැහැ. මේ බරව දුර කාලා ගාතේ පත්තනා නෙවිල මම කරන්නේ දෙවිද. මොන්නේ කියෙල්ල. ඒකේ වෙනකොට මොකද දුන්නේ? මේක කිතුගේ ධානාලත් මාල්කාලත් මෙන්න. අනේ ආරෝ පොතෙන් කාලේ විකාරෝ මේ තරම් කලකලා උපාධ්‍යානාතේ පිළිපැද තේරෙනවා උපාධ්‍යානාතේ විදෙකට දෙනවනේ විස්තරාන් අස්සේ පාරා. ඒකට උපාධ්‍යානාතේ කියනවා වෘතෙන් බලාගෙන දෙන නම තමයි දිනකට ගන්න බැරි කතර මතක රණියෙ. කොහොමයි තෝරන්නේ දිනකන් නැති කල්පනා රණිය කියලා කිව්වේ විස්තරයක්. දැන් ජාගත් වන්න කතා ගන්න. අනිත් දෙකෙන් අල්ලගෙන අයල වැඩිලා සාහනගුන්න සමාව ගන්න. ඕනම් විද්‍රෝහයන් අතර කොතරම් දිනලා මේ ප්‍රවේශයේ විද්‍රෝහයන් අතර මෙන්න මේ දේවල් තහස්වා කලබලෙන් දෙපා මුත්තේ දෙපා දෙකේට දාන්න ඉන්නවා ගණන් ඒක තරම් මේක බොහොම දුර ගණන් යනවා ඒක තරම් ඉතින් පොඩි උපෝපක දෙකක් නැතුව තනි තනි හිත ප්‍රමණක් කරගෙන අතරේ නම් රූපයක් කියන වර්ණයක් නැහැ වාසයන් ඒ පංචස්කන්ධේ රූපස්කන්ධේ විභාවෙ උරුමක ගුහාවියෙන් තවදීනේ මේ දෙකයි සංයමයේ කාටි මොක්කල් දෙනාර බන්දනා රෝහිත යන සංවර ප්‍රකප්පොත් මාර බන්දුන් වෙනවා මේ ගෝතනෙනි අර සාමෙන් වාදේ කොච්චර ප්‍රෝධිකා කියලා ඒක ගුණංගමං කියන්නේ ඒක ගණන් කරනවා නේ ඌරේ තේටි අරමුණ ගන්නවා ඒකත් අංගලක්ෂණ ගණන් කරන්නේ නැහැ ඒක ගණන් කරන දෙයක් නෙමෙයි ඌරේ තේටි උත්සාහ සංගත දුක ගමන් කරන්නේ නැහැ. ඒකේ අරමුණ ගන්න එකයි මෙතන සඳහන් වෙන්නේ. ඔක කණිතක හයිදෙන් දුකුනේ කෙනෙකුට පුළුවන් කරනවා කියන්නේ මේ පරිතෝකාර භාවිතය ලැබෙනවානේ ගුරුතුමනි. විතරාගා ඔය විතරාගෙන පරිතෝකාරිතෙන භාවිතය අයෙම හිතුවත් රූපේ නැතුව ඒ ආත්‍රේ නැතුව ඉතින් පිට ආත්‍රේ කාලෙ දෙන්නේ ගමන් කරන්නේ නැහැ. දැන් පුරතන අරමුණ ගන්නවා. දැන් මෙතන මුතු මැදින්ලා පුළුවන් ගුරුන් ඒකයි ගන්නනේ. ගුණාකාරයේ ජීවන තුලන්නේ එංගලන්ති දෙනල් ලෙතුලානේ සැලකෙන ඒ අනුව නෙමෙයි මෙතන ගෙන ඉතින් අරමුණු කරන මාත්‍රය ඔතනද ගුණාගේ ප්‍රභාවයක් වගේ තියෙන දැන් අර පුතා සාමෙන්නා දෙයක හේතුනේ තමන් විපාකයන් වාදවල අලුතේනක් ඇති වෙනවා තු ඌරන්නේ කියන අන්තිමේ විකාරයෙන් විකාරක හාත මාල්ගා අදාහරා ගියාන අන්තිමේ දෙවියනේ විපාකයන් මේ දෙවියෝ ආතලකෝ සාමෙන් ආදී විපාදුනා විපාදුනා ඔය මහත්මයා නේ ගෝවාන් නමකල නිවන්තු ආපෝදී. සතු ආරහත් වේදපත් නේ. දැන් මේකෙන් ගමත ගමන් සතුට පාඩම් කියනවා කියන්නේ. එකක් තමයි අපි සමාද මෙන්න පාඩම් කරන දෙන්නේ එක දුනොත් රෝගෝ නුදේ. කොරණක් තමයි එක දුනා ඉස්සෝද. එකක් තමයි එක දුනා කඩකෝ. එක දුනා වෙනකනද. මේ සමන් කියන්නේ ඒක ඉතේ තියෙන මෙතනක් වෙනවා. මේක තමයි තියෙනවා. ඒක ඔබේ සිත සංසාරයෙන් වල තේදලා ඉන්නවා නම් පාඩම් කරනවා නම් භාවනාවක් කරනවා නම් එහෙම නැත්නම් විශේෂ කාර්යකාරී දෙයක් වෙනවා නම් කලින් කරන්න ඕන සිත උපාදකෙලිය. අනුගාමිනාගේ භාගයක් පරිදිත් ගැනීමක බලනා විෂ්ණු ගැන සිතින් බලනා කොටන්පාතන මොන තමයි වගේ කරන්නේ. ඒකුණාහන් යතනකොට අනක් විෂ්ණු ගැන බලන්නේ. ඒකත් තමන් හොයනවා. ඔබ බුදුරජාණන් වහන්සේ පිළිපදිනවා. උපදානාති ගාන්තකයක් වේතනා කරන අතර දීප කාර්යකාරී යනවා නම් මොන ආත්‍රාජ ප්‍රසවා කරන්නේ කොතනාවි කරගන්න. එහෙනම් ආසේ සමාපත්තියකට හේදෙන. මොන් කුලියක. එහෙනම්ගේ තමයි අපට බුදුන් ගන්නවා කොට දෙන්නේලා තියෙන්නේ මේ දින කයිකක ගැන කලකිරෙන් කොට. ඒකම කරගාට යන්නේ සාහිත්‍යයේ ස්වභාවය. ඒක ධර්මයේ කරගන්න සාමනක් දෙන්නේ කොට ධර්මයක් දෙන්න ඕනේ. අන්නේ අරමුණක දීපවා ගැනීම තමයි මෙතන වාසේ ප්‍රබෝධාත්මක කාර්යය. ඒක දෙන්නෝගේම සමාහඳුනා සේවයෙන් අක්‍රෝ සමාධියේ කෙරෝ විචේතරෝ ගෝධානන් ආදීගේ කරණය දීදී ප්‍රඥාන කාර්යය අපදිනේ ගෝල කාර්ය දෙකේ ගුරුගමන් කරන විට දුවන් දෙකේ සමාධිපත් වල සංපත් වලගෙන මොළව ගුණාකල දුගතිය සාන්ත නිවන සඳහා සතුටු කර ගැනීමට සත්‍ය බලයේ දෙවියනේ ජීවෝ සත්‍ය සමාධිය ඥානය අපට ලැබුණා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟට තෝරති කාර්යබදයක්. අනවන්දිත චිත්තස්ස සද්ධම්මං අවිජානතේ අරිස්සම සසහදස්සෝ සංඥාන පරිපූර්ණති. අනවන්දිත චිත්තස්ස අනංගාත චේතකෝ විනිකාප කෛලක්ෂ නම්පිසාගරතෝ භයං. මේ කාර්යබදයේ දේශනා කළේ උත්ස හත්ක දෙන කාමිනාගේ උත්ස හත්ක මේ කාමිනාගේ ජීතාන විපස්සනේ මහත්මේ කිසිදේ මේ කලකේ නම් ආනේනා ආනා පිටකාරක දෙන්නකොට ගොරිනු අද හොඳට සක්නාත් වෙනා පොරේලා අමද්ද කරන්නේ. ඒනාලගේ අද ඉන්නේ කාලේ දෙකෝන බොහෝම උපකාරයි. ඕවම කන්තිලියක් වුණා බොහෝ ගෞරවයේ නිහතමානීව පිටාකාම් වුණා. ඉතින් අපි කියවන යම් කටක නරකන වැඩ කරන මහජන ගොබෝලෝ. ඒකවල සමන් ඉදින්ද ගර්භණ නේදලා. වත්තක් දින්දක් යනවා රෝම ආහාරි. එතනෙන් දැන් දාසාගින් මෙතේ. සමන් ගැඹුම් කරන්නේ ඇඳුම් සමා ආහාරා වල. කොරනවා. කොර නඳුන වල ඉන්න අනේ මලකනා කාල කරන. ඉතින් එක්ක මලකනා නාගේ. මේ චිත්තං මේ චිත්තං කියන විග්‍රහ කරලා මෙච්චර කනල් සම්මේ එකට අල්ලගානේ. අනිත්‍යං අනිත්‍යං අනිත්‍යං කියනවා පිටතන ආනම්ම වෙන්නේ මේ විදිහට කියලා යන්නේ කියලා. ඉතින් අනිත්‍යං අනිත්‍යං කියන්නේ යනකොට නම කියන උදාසනාංගාලේ භාවනාවලා ඕවා නම කරනවා ගැබුදේ. කඩදාස් කාර්යයේ අප්‍රමාදව භාවනා කරලා උද්දීතියාඥාන කරපුවා. ඒක අපේ සිත සමාධිමත් කරගන්න ශක්තිය ලැබේවා, බුදුන් ගුණ ගන්න ශක්තිය ලැබේවා, ස්ථිර සසහ සූතුනා ගන්න ශක්තිය ලැබේවා, උනාමින් අපට නෝව ජීවන රකන්න සුදුසු සාන්තිය සාර්ථක කරගන්න වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඉලක කරත් ඔබවත් සිද්ධියක් තියෙනවා. ඉන්ද්‍රෝතමං කාය නිනම් විදිස්වා නගරේ තමයි දෙත්තනි පනිපතෝස්වා බෝධේතන මාරං පඤ්ඤාවිදෝනේ චිතං කරස්සේ අමේතනෝ සියා සරදිතිය ග්‍රාමී වාසල සංතිය නම සංයෝනාක සම්බෝධන ආදී පහතිස්සේ කාරණෝ විනෝ භාවනා කුල කුල ගුරු වාසිකේ ඉතරා සුභෝභාවනාතුන් වාසි නාගලේ දුනා ආනල තේනාතුනේ කාරණා කරා ආරණ්‍ය තේනාතුනේ ඉමහා පෙරතේ සමේත බොහෝම ගමනිවෝ ඉතෝ බස්සුවන තනාන දෙකේ වනාද කියලා. වනාද කියලා බොහොම තමනිදෝ. මේ වනාන්තේ අභිධර්ම දුරුකෝසාරුයි. ස්වාමීන් වහන්සේලා ගම් දෙකක් පාසිතෝ බිඳුනාට වහන්සේ ඒ ආරණ්‍ය වස්තු ලැබුණා. මේ බුදුමෝව සාමාන්‍යයෙන් ඉන්නවා සිසුතු බුමේ ඉන්නවා සාමාන්‍යයෙන් ඉන්නවා. ඉන්නකාගේ රාජ මහත් ස්වාමීන් වහන්සේ ඉඳාගන්නේ ඉඳන්නේ භාවනා කරන. ඒ සංගෝතනේ අනුනසිව নানা ප්‍රකාර වූ පරිදේව මහාසාරා වූ පරිපාල දෙවියන් අතුලා මාසු දුර්ගන්ධ ඒ හැමෝමකට පුදුකාර ලබා ගන්න පුළුවන් වෙන විදිහින්. පුදුකාර ලබා ගන්න අපි ඒක සුදුස් සංගමයේ තෝරන. සුදුස්යන් වශයෙන් වාදේ වැඩදී මෛත්‍රී කාලයක වෙන්โดනේ මෛත්‍රී පුරුදු කරන්න ඕනේ. බුදුදහමෙන් ගාස්සකා කර්මීනිත සූත්‍රේ ඕරු නඳන හරි. ඕරු නඳන හරි වාදකෝ විද්‍යාස්තරයකට ගදීන් භාවිතා කරනවා නම් තමංගේ මෛත්‍රී කරනවා. තමංගේ නාම පරිකරණය තමංගේ ප්‍රෝදායකෝ ජතුන බදින අවස්ථාවට අනුකම්පාව කරුණා මෛත්‍රිය විශ්වාසය කියනවා. මේ පතුගේ දරතේ පුණ්‍යංගල ප්‍රදේශ වාසයේ ප්‍රධාන ආරණ්‍යයේ නාමයේ ගායක මහත්මයෙක් වූ අනේ ස්වාමීනි මාත හරියටම හරිදර කාලයක්. එනිසා මම නිදුක ප්‍රදේශයක් දෙන්නේ මට දැන් කසුබන් ඉන්න එයත් අන්නේ මට හරින පරිබෝධය කරදගත් මම කරන තේන ලැබතෝ මට ඉස්සල් වෙන අනේ ස්වාමීනි මම නිදුක ප්‍රදේශයක් දෙන්නේ යෝතිමාතමේ නැවතන භාවනා කරන්න බැරි නිසා මම කියවා මාතෝ ධාර්ම කඩුවා මේ මොහොතේ සූත්‍රයේ ඉතිං කියවන්නේ යනුන් දෙකක් තේවා මේ ප්‍රථම හරි කියවන් දීදී ඉතින් මාත ගානකට පස්සේ ආවා ඒක දෙක ස්වාමීන් වහන්සේ මම මේක කරන්නේ නෙමෙයි සියස් කරලු කරනවා කියන කතා භාවිත කරනවා මේ ස්වාමීන් වහන්සේ මානසිකත්වය යන යන ගදී මම කියන්නේ කරනවාට කරනවා මට සතර දවසකට පස්සේ මගේ සාමිලකාවේ ළමච්චන් ගෞරව කරන ආදරය කරනවා මේ සම්ප්‍රදායට අනේ ස්වාමී මම වල කඩ කරන්නේ නැහැ මේ ජීවිතයේ තේසාලා දෙනවාවත් අනිදුට භාවිතා කරනවා කියන එකේම මාධ්‍යයේ ප්‍රතිඥා කරලා වැඩකලා කියන දැන් මාත් කියනවා මේ බලන්න මෙතනකින් මුස්තන තේනවා පාඩු කිරීමෙන් යාප ප්‍රයෝජන ලැබෙන්නේ දෙකේ තුනක් වෙනවද වෙන්නේ නැහැ නේ මේක අපි සාහිත්‍ය ප්‍රයෝජනත් ලැබෙන්නේ බඩගින්නේ තියෙනවා සෑම තේනවා සෑම ගන්න නැත්නම් බඩගින්නේ නෙවෙන්නේ නැහැ නේ සෑම ගත්තොත් බඩගින්නේ නෙවෙන්නේ ඔයාලේ තමයි මේ බුදුබණ අනන්ත දෙවියන් ඒ අනුගමනය කළොත් තමයි අපිට කලින් දෙන්නේ විසාක කෙනෙකුගේ ලෝකදා බුදුරජාණන් වහන්සේ උපදේ දිරගානේ මෛත්‍රී කාරණාවෙන් වාසෙන්දාතෝ කිංතකෝ යෝරෙන් කියවේ ඊම කරගන්න බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී කාරණිකා බලයෙන් මෛත්‍රී ධ්‍යානකමාපත් බලයෙන් අපපත් වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඊළඟ ප්‍රවේශ කාර්යනා ජනකේ පොදුන් කියන්නේ කියන්නේ අතිනම් වශයෙන් පහලෝ කතමින් අධිතෙති බුදුවාපේතනි අනෝ විරක්ඛංග කලින් කරන් බුදුතුමෙන් ඇසූ භූත ගතිත ස්වාමීන් වහන්සේ විනාශයේ ප්‍රයත්නවලදී කුල කිත්‍රේ සදායෙන් බුදු කර්මයේ පැවිදුණා බුදු සම්බුදා වුණා ධර්ම ඉගෙන ගන්න භාවනා කළා හැබැයි විනාශ වේගයක් හටගත්තා ඉතල අදහස වාගේ ඊළඟට සාවිදාදා ලෝකෙ ඊළඟට ඔහුගේ ගුණ දෙවි කෙරෙහි දෙවි තරම් ලොකු දෙවියෙක් වුණා. ඒකාව. ඒ පරිවර්තන තුන කාලය. ඊළඟට දෙද දෙකේ නම් මේ පරිවර්තන තුන වයින්වත් වෙනවා. කොහොමද වෙන්නේ? ඉතින් ඉස්සුවන්නවත් මේ දීපේවා දෙපස් කාලක වරපරන්න බෑ මොළු අංගවම ගලනවා. ගලනවා. ඕදා ගලනවා. ඉස්තර දෙන්නකම සම්පූර්ණයෙන් නැත්නම් දෙන්න. අනේ දෙවියන් ආශ්‍රයයෙන් කාර්යපත්ය කරන්න ගියෝ. ඉදෝදාන්වාසේගේ විද්‍යාවට මෙලක කොළනනේ. ඕනෑම කෙනෙකුට යම් වේලාවකදී පොදුවේ වෙනාවක ඒනාත්මක කාර්යකා වැඩිච්චෙ කියන වැඩිය. වන්නා බලය. විකතාසෝන් ආසෝ විදිහට කතා කරලා ගන්නවා. උනාතරවලු ඒ ස්වාමීන් වහන්සේ ගැන ඇලිගෙන තියෙන ඒ තෝස්සන තෝස්සන එන්නේ බලා ගන්නවා. ආගරම බොහෝනේ කරලා දෙනුම් කියනවා. ඊළඟට අංගය කොටසක් ඕනෑම කරලා අර වේලෙක කියන කරවල අනිත් ප්‍රකෝපෝලේ කියලා මේ අංගද ඒවා ගොම තෝරන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ශරීරයේ තිබුණ ගාය. බදේ විද්‍රෝධයන් වහන්සේගේ උපස්ථාන කරන වෙලාවේ මහා කරුණාවයි මහා මෛත්‍රියයි ඒ ආනුභාවයෙන් උන්වහන්සේ තිබුණ සංකල්පයක් ඇති. ඊළඟට වේලෙක කියන වලකෝ බොරෝනහවා දෙස්සෝ කොහොමද එකක් සංකල්පයක් ලැබෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ පුදුමාකාර සංකල්පයක් නේ. ඒ කියන්නේ ආදීනේ සිද්දේ වාසය කෙරුණානෝ එවිට මේ ශරීරය නිවස් වෙනවා නිවස් ගන්න කලින් ගරන් වැඩ පිළිගන්න බැරි මේ කොහෙන් තේන්නාස් ආදීනේ ඊළඟට දේශනාව පාරක් කළා ඉස්සෙල්ලා ඔබට මේක කවුරුත් කරන්නේ ඔය පෙරජාති කරගත්ත කර්මයක්නේ පෙරජාති ඉන්නේ බාහිරයෙන් පස්සේ ගහනවා අල්ලනවා ඔහුගේ විකුණනම් ඉර කරනවා ඔයා ඒවායින් සාධ්‍ය මාර්ගවල ධර්ම දරුවන් පෝෂණය කරනවා එවාගෙම විකුණන සමාවෙන සතුන් අස්පා කඩලා කඩ කඩල සංසංගිය කරලා කියලා ඔයාලු සමහර සතුන් නැගලා කුඹරවල ඔයගෙත පරිමාකාර කටේ ඒකාරක අම්මා තාපී අනන්ත ජාතියල අසාගාමීලා තමයි කතර දොරෝ දීකරගෙන දෙදෙන ආතන් මේ දෙවියන් වහන් රහත් වෙන්නේ. ඕනිකා දෙවියන්ගල කලවාදේ මේකා සංකාර දෙක හොමයි කියන නිදාකාර දෙකනා තුළ ශ්‍රීවාසනය භාගය දුන්නා. මේ නිතර ගිලන් හිටියේ ස්වාමීන් වහන්සේ ඒ බුදුබණ කදී අලාදී උපදේශක අරහත් දෙවිපත් දෙවියන්ගේ. මේ මානව ප්‍රාණියෝ මේ බුදුසසුනේ තීතරණේ සිතා කරණේ මාත් අධිෂ්ඨාන කරන්නේ නැහැ. මුවන් ලක්නා දරෝ බතර ලක්නා දරෝ අපහාතින් පස්සවක් දසාපිකලා සංචානන් පරිේ කර්මයක් ඉගෙනකින් හද දෙන ඒවා අභිජ්ජා වාපාදානේ පස්සේ චිත්තා සතේ චිත්තෝ කාලේ ඒවා කර්යයක් කර්යයක් සාකාර සම්මාදිකේ වදින පස්සව දසාපිකලෙන් බලපෙන දාන සීල භාවනාදී දතපුණ්‍යස්යාවන් දතකසල කර්මයන් දතකාර්මිකාවන් පුරාංගම වාදිවාදී සතක රාජනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. මේ වගේම නන්ද ගෝපාලක දෙනාගේ දුපාතාව. එතුමාගේ දෙතු දේශනා කළ දෙතුන්ද. විසෝධකං යං සංසය ආදීවිපාපාපනෙවිරින විපාකං හිතං දිස්සං පාපිනෝ වනං සතෝ කරේ. අනාථකෙමුගේ චිතවරයගෙන ගන්නවානේ අනාථකෙමුගේ චිතවරයගේ සාල ගම සම්පත් ලැබුණා. සාල ඉලකඩම් තිබුණා. ඒ බල සම්පත් පාණය කරපු මහා ධනවත් මේ චිතව නන්ද ගෝපාල කියේ. ඕම් ධනවත්. එතුමා තමයි අනාථකෙමුගේ චිතුනියකේ ගුරු, දෙවියන්, වඳුරු, ඕම් පස්වරුන් දෙන්නේ එතුමා. ඒනම් තමයි අනාථකෙමුගේ චිතුනියකේ දානාලික කර ගන්නේ ඒවා දෙදේ. එවැන්නම අනාථකෙමුගේ චිතුවරයාට බුදුරජාණන් වහන්සේ දකින්න මෙතන ගන්න පුරුදු වුණා. එතුම ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මම එහා ප්‍රදේශයේ දේක තනිය වැඩින්න ඕන. එතුම ආරාධනා කළා කිව්වා. බුදුරජාණන් වහන්සේ තාස්සා බල බල කල්පතරේන සදාසක් ලැබුවා. එදා මෙතුම බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ පිළිගගෙන උපස්ථාන කළසනා ධාමයක් දුන්නා. බණාල මෙතුම සෝවාන් වුණා. බුදුරජාණන් වහන්සේ ගන්නා පිටක යන ආපාරු එතුමා පසුපසෙන් පසු ගමන් ආවා. පසු ගමන් ඇවිල්ලා දෙක දෙනාට ඕන ආපාරක කොහොමද යනකොට මොන්න දුනාවේ ගම් දෙක දෙනා ඊපරට ගිහින් නැරිය යන්නේ. බුදුන් වහන්සේ දැක්කම දෙකිය. සුභාවසනාට යනවා බුදුන් වහන්සේ අයි ස්වාමීන් වහන්සේ සදාවත් මහතේ උපස්ථාන කරන බුදුදහම වැඩි විස්තර කොහොමද මම කන්නේ මම ගියා නැකත් අද කොතනද කියලා කොහොමද මාරුම් වෙන්නේ පයි ඒ වලස්සන් ඔබ අවුගේ ගාව අවකන්දා තාගයි එනිසා නම් වැඩි මම වැඩි නුක ආපනාවක් දුනා මුතුන කොමාන් වෙන අපෝධි ගාමේ ඉතින් මුතුන ආයලා වෙන මොන විදිහේ කර්මයක් දෙකාද නේද කියලා වගේ මරුම් වෙන්නේ කියේ ඒක දේශනා කරේ නෑ අන්නකල සදානන ගාතාවන් දෙකෝනවා විතෝ දුකන් ඒ කියන්නේ පොරොස්තර රූපපත් කරගතයි යෝනිවාපන දෙවිණ වයිගල්කාරේ සාත් වයිගල්කාරයාට කරදෙතෝ විකන්නේ සවාතේ ජීවිතාන් පවා කරනවා මුත්‍රා සංහිතං චේතං මේ කුතෝ කියනක නරක කප්පට හරුගේ මාර්යෝදන්ත පොතරේ ඔස්තර උතුනේ කියන විනාතේකපත් වෙනවා කඩතනේ තුනක් විනාතේකපත් වෙනවා මේක නරක කප්පට හරුගේ ඒකෙන්දා බ්‍රහ්මලෝකයේ කියන නරකාදී දෙන්නේක නරක කප්පට හරුගේ සම්පූර්ණ වශයෙන්ම අපාර බලයන් නරකපත් වේදාරිතු. ලෝකනිකා ලෝකිත වේනත කොරේ සිතින් පාරක් වේදිර කාන්දර කරනවාගේ. සතරේ සිතින් පාරක් සතරේ කරදර කරනවාගේ. නරකපත් ගාවිනා වූ දෙත අපතල විනාශයපත් කර දෙලිබරි. මේ තරම් අනර්ථකාරක දෙත ඉන්ද්‍රගානන් මහතේලා මේ බුදුචානන් මහතේල රහතන් වහන්සේලා ගමනේ කරගත් වාගේ. අපේකිත සිත වේදිතේන මොනවද වෙන්නේ නැදේ. ආයතන සාපේක්ෂව නොදෙ යහපත් කුසල කර්මයක් කරන වූතකදී අතෝ නාසනාවන්ත පුණ්‍යමාත්‍ය පිටේ කුදෝපෝතෝ ගෝලෝක බණලෝක ගෝතු ඒ නමෝතේ ජරාම විසාන්ත අනාමාවලක පරිණා ගන්න දුගානං ආශිර්වාදිනවා දැකලා ලැබෝ වාසලෝ සාකනත මේ නංගර විදේශිය කෝරේ වල සිට කෝරේ ඕන ලක්ෂණ ඕන ලක්ෂණ හදලුවා අපි ගන්නා පිටුවේ මේ මහා පෙරහැරෙන් තමයි නංගරේ ගංගාර නාම යන්නේ ඒක තමයි මහා පෙරහැරදී මුතුන විදේශිය කියලා කියනවා ගාන පතේ ගන්නේ යන ජනකද ගාස්වා මහා කර්චාර රහතන් වහන්සේ ඉන්නපාත වලින් දුනා නම් වෙලා ඒකද සිවුර කරනවා ඒකද සිවුර කරනවා තින්හාසේ පරිදි දෙතේන ඒ තරම් අර්ථයන් පාතේ මොහොන් වර්ෂණ පරිණාම මහා සත්‍ය රහතන්වහන්සේගේ කාරියේ අනේ මේ කිතු පුත්‍රය ගැන කිව්වේ ජීවිතේම යහපත් දෙක කිතුරේ දරු දෙන්නෙක් කියන්නේ මේ මිනිස්යාගේ කරුණාවේ ඒක අනේ මේ ස්වාමීන් වහන්සේ මඟ දිනවනාලා කොතරම්ද අයිමතුය මගේ ගුරුලගේ ශරීර වාහනේ නිවාරිතුනන් කොතරම්ද අනේක කරුණාවේ අයහපත් අතකාසික 15 වනාලේ ගෝවිතේ තිරහතන් වාදකල ප්‍රතිපිතා පහළුණානේ ඕකතුන් දෙකෙදෙන්නේ මුස්තර ලක්ෂණ සමීපයන් කරේ පිටුවරයා විශේෂ භාවිතපත් වෙනානේ විශේෂිනී පාදපත් ඕක ගන්න මහා ලෝකයේ නිවිතලා සාකා ගුවන් කරු රතෙන් බහලා එන්නේ නැත්නම් දෙන්දලා එන්නේ කාලාදලා සාකා කරන්න බැරි කටේදී අනිත් පැත්තේ සෝවා සෝවා නගන්නේද දැන් අන්තිමේදී රචනා ගාමේ ගාමේ මෙතන එළඟින්න ඒ කාලේ නගරේ ඒ කාලේ නගරයක් කියනවා ඒ නගරේ ඒ විදිහට කියනවා ඕම ලක්ෂණ ඕම ලක්ෂණ කාංකාවක් දැක්කා. ඒ කාලේ විසුදුදාහට පස්සේ නානිකා විද්‍යාවේ පරිගත්ත භාවනාවක් නෙමෙයි නෑනේ. මේ අනුගත ඕම ධනවත් සිත කුත්‍රේ සිතවරේ දැකලා නැතිනේ තමයි සිත මාළුවේට ගත්. දැන් ඉතින් මේ සිතේ මයාකෝ වර්ෂණා කළා. මොන බරදෙන්නේ කියලාදුනා. ඔය අතරේ අර තමන් විපාන මිත්‍ර කෙටුවේ දෙලදාමේ ජීවත්වනේ කෙටුවේ ඒ කඩකතා වලදාම කොණ්ඩාන නුරුත මෙහා අස්සරතේ නැගලා ඉතරා යන්නේ අනිත් පැත්තේ යන්නේ කොතනාව කතා නැවෙද්දී ආසාව දැකලා මේ කාන්තාව සතුමාහිතලා ගෙන අඳුනගත්ත මේ මගේ මිත්‍රයා කියලා රාජේ ප්‍රා කණිදයක් ගැටියා ටිකක් හවසින් ඉන්නවා පස්සේ දෙතුන්ව මාර්ගාවේ දිනක දාලාදී සම්බෝධි ඔතුවා සමන් කෝ දිනේ නම් ඒ රස්තෝරාවේ තෝරිය රටේ ඉන්න තෝරිය නගරයේ විහාරවල් ආරල් දෙදරෝ ආරල් පිටුවරයා පිටු මාතාගේ දේවෝ කොහොමද ආරල් පිටු කුමාරිකා කොහොමද ආරල් දරුදෙන්න කොහොමද ඔවුන් ඉස්සල කවර බොහෝම කණේ දෙන්නේවා ඒ අතන් හේතියා තෝරිය දින පිටුවරේ දෙවි පුත්‍රේ ජාන්කුවේද අනේ වාසන් කන්දේ පොඩි ගමට නාම ලැබෙලා ඕක අතුරුපාන වෙනවා දෙමාපියෝ දැන් අන්න ගලපිනා ගහන කරුව මතක තාමෙත් දුන්නා. ඒක දෙතුනා මෙතුනේ ගෝ අනේ ඒ මනනේ. හදේ වෙන්නේ. මේ වස්තර කාන්තාවක් ඉඳන් හදේ වෙන්නේ. ඉන්ටර්නෙට් එක මමයි තමයි ඒකේ ඉන්නේ. ඉතින් ඒක ඔක්කොම කියනවාම මේ පිටවකාතුන් අනේ පොත්තර වලින් දෙකේලා තියෙන මම ඕක සමාවාදාගෙන නම් ආසත්‍යම හරක් විපාරිකාදී නම් අසාදානක මන්දිරේ ප්‍රාදම් ලැබෙන්නේ. රාජකේ රාජන් ආසේ දෙනුනේ ආරම්භේ නාමයේ සිටි. සිංහකාරණේ කියන අස්සේනාමයන් ඒ කවි නගරේ. ඒ මිත්‍රයා වෙන ආරාධනා කළ තමන්ගේ දානෙ. සිංහ රාජන් ආසේ ඕක. ඔහු වෙන ගාතකම කොහොමද දානෙ? නෑ නඩු බාන. සාරි ගොඩක් වඩන්න ගනාව. ඉතින් බාන සේදාන කියලා තුන්නන්නේ. අර ස්ටෝලි. රෝම ලස්මර දානෙ සේදානන් කළ ගෞරවයෙන් කියවෙන බාන පිළිගන්න වන්දලා අවසානයේ පාමුල ගඳලා දේවා. ස්වාමීනි අහනා දරතු ආව ගන්නේ මගේ පිටේ ගෝහාන්තේ මේ අපසාති කියනක් පහලුණා මේ ස්වාමීනි මම ඒකෙන් මහ අලපත්ේ රපක් වුණා මගේ සමාන කෝස්වා සාදු සාදු නම් සමාදන් තමා වෙන්නම් කියලා උනාස මහ කරුණාවෙන් අනුමත කළා සමාවෝ ඒක මෙන්න පුරුකාදම අය පහල වෙනවා මෙතන මහත් දුන්නා දැන් ඒකෙන් සිදුන කණිතියකට පත් වෙනා ඔයාලගේ දීපේ තමයි ස්වාමියාට කියනවා මම දැන් යෝගී කොහොමද කරන්නේ එතුමාට අනේ අම්බෝකා මේ බර දෙන්නත් කපි කියවත් වෙනවා දැන් නම් එතන ජීවිතෝගේ මගේ මුතේ තාත්තම තෝරන කරගත්ත මාතය සංසාරේක මේ රහසන් වාසියේ ඇයිදුණා කුළු කෙලෙන්න සාහාරහයි කියනවා සම්මේ දෝතනේ පහළ දෝලන යතං මාතා පුතා කෛරා මාතනකට බෑනේ රාක්ෂම ලබා දෙන්නේ ඒකමකට බෑ රාක්ෂම ලබා දෙන්නේ නෝ රාගෝන අන්නේ ආපතු ඥාතක අන්ත ඥානන් ලබා රාක්ෂම ලබා දෙන්නේ කුළු කෙලෙන්න කරන්න බෑනේ සම්මා සම්විතං දිස්සං සංජේතෝ නම් තතෝ කරේ සමාගේ දෙතෝ මනා ධර්මයේ කියතවා ගනිනු උත්තරවා දේවස්තෝතයන්ව ධර්මස්තෝ කියන්න ග්‍රාමලාභී කියන්න අභිසාරලාභී කියන්න වාන්දවන උපකාරාම් වෙන අනාගාම වෙන රහතන සතෝබුදින බෝධිදා සම්මා සම්බුදින යෝතනිකාරිතේ ධර්මයේ කියතවා ගනිනු තරම් නිරදයක් නෑ දෙවතාවක් කරන්නේ බරිතර සංපස්සය රාගයෙන් සතරේකත්වයක් ධාරත්වයක් ආකුරවාදයක් දුන්නා පිට ආරක්ෂා කර ගැනීම උතෝ ධර්මයේ කියලා ගැනීම ලැබෙන. එනිසා උදාහයේ තෝරියේ පිටුපුත්‍රයාගේ ප්‍රවේශින් අපට පැහැදිලි වෙනවා කුමාරක සම්බන්ධයෙන් අනුරූපතාවෝ සම්බන්ධතාවෝ සම්බන්ධීපාතෝ. විසාපකාසියේ බුද්ධ සාමයේ තුලදී දරුවන් කරගන්න විසුකාසියේ ගතුනේ හෝවාදකේ ගතුනේ මෙත්තා කරුණා මුදිතාතෝ සාගෙන වැඩමු. එවාගේ මෞත්‍ය උපස්ථාන කරමු බුදුබණ අහමු. උපාසනගා සෑම කර්මකම උපමෝනෝ නෝතරා සම්පත්තියක වේවා එම සිතනාහි පස්ස බලෙන් විද්‍යාවේ ධර්මස්වාන් ගාතලෙන් අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.